සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්පූර්ණතා පමිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලද්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේ තපෙත්වාම් සම්බ පාපස්ස අකරනම් කුසලස්ස උප සම්පදාං සචිත්ත පරියෝදපනම් ඒතං බුද්ධාන සාසනම් සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයම් ආතාපි නිපකෝ බින්කෝ සෝ ඉමං විජඨේ ජඨං ආරෝග්‍ය පරමාලාභං සන්තුට්ටි පරමන්දනම් විස්සාස පරමාඥාති නිබ්බාන පරමං සුඛන්ති. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන අවසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි, අද දවස අප ධර්ම වෙනුවෙන් කැප කරලා තියෙන දවස. දහමත් එක්ක ගත කරන ජීවිතය තමයි වටිනාම ජීවිතය වන්නේ. දහමත් එක්ක ජීවත් වෙච්ච පමණට අප ප්‍රඥාවෙන් ජීවත් වන්නේ. ප්‍රඥාවෙන් ජීවත් වෙච්ච පමණට අපේ ජීවිතයේ දුක් සංතාප දුරු වෙලා සතුට සැනසීම ලබා ගන්නට අපට පුළුවන්කම ලැබෙනවා. ඒ තරක් නෙවෙයි, යම් කෙනෙක්ගේ දහම තුල ඉන්නවා නම් ඔහුට මේ ජීවිතයේ වශයෙන් ලබන්න පුළුවන් ඉහළම කීර්තියක් ලබන්නත් පුළුවන්. අප බොහෝ විට ජීවිතේ හුඟක් දේවල් කරන්නේ කීර්තිය බලාපොරොත්තු වෙන්නේද? එතකොට කීර්තිය ලබන්න හේතු වෙන කාරණයක් තමයි ධර්මයේ හැසිරීම කියලා කියන්නේ. පුට්ඨානමතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝපි වඩති. ඔන්න යම් කෙනෙකුට කීර්තිය ලබන්න තියෙන ක්‍රමය. උත්හානවතෝ උත්සාහයෙන් වැඩ කිරීම, සතිමතෝ සීහෙන් වැඩ කිරීම, සුචිකම්මස්ස නිවැරදි කර්මාන්ත සිතින් කයින් වචනේ නිවැරදිව සිදු කිරීම, සඤ්ඤතස්සච සංයත ජීවිතය සංවර සිරි ජීවිතය, ධම්ම ජීවිනෝ ධර්මානුකූල ජීවිතේ, අප්‍රමත්තස් අප්‍රමාදී බව, යසෝ විවඩති කීර්තිය වැඩෙනවා. ඔබ දන්නවා මෑත දවස්වල ලෝකයේම කීර්තියට පත්වෙච්ච කෙනෙක් ගැන නේද ශ්‍රී ලංකාවේ? බලන්න එක ගාථාවක් කියලා කොච්චර ප්‍රසිද්ධියට පත් වුණාද කියලා. කීර්තිය ලබන නම් පින්නතුනි ඉහළම තත්ත්වය ධර්මයෙන් හැසිරීමමයි. ඒ ධර්මයන් සමග ජීවත් වීම. කොයිතරම් කීර්තියක් ලැබෙනවද? ඒ දහම අපේ ජීවිතයට පාවිච්චි කරලා පුහුණු කරලා අප මනසින් ඉහළම දිනු කරවතින් අප එදාට අපට ලෝකීය කොයිතරම් ගෞරවයක් ආදරයක් දක්වනද කිව්වතොත් රහතන් වහන්සේ කෙනෙක්ගේ කෙස් ටික ධාතු කරවට තියලා වන්දනාමාන කරන මට්ටමට අපව පූජනීයත්වයට පත් වෙනවා. අප මියගියාට පස්සේ අපේ ශරීරයේ කොටස් ධාතු කරඬුවල තියලා දෙවිවරු මිනිස්සු වන්දනාමාන කරන මට්ටමට අපේ ජීවිතයට වටිනාකමක් ලැබෙනවා. අප ඇවිදපු තැන අපිට අපේ පයට පැගිච්ච දූවිල්ල වැලිකට වලට මිනිස්සු වන්දනාමාන කරලා පින්කම් කරගන්න මට්ටමට අපේ ජීවිතේ වටිනාකම දිනවනවා පින්නතුනි. එහෙම නැතුව අපේ ජීවිතේ කුමන දේ කරත් නිසි වටිනාකම ජීවිත ලැබෙන්නේ නැහැ පින්නතුනි. ඔබ දන්නවා ඔබේ ජීවිත කාලයක් පුරා ඔබ වෙහෙස මාංශ වෙන්නේ, ඔබේ ගේ දොර ඉඩ කඩන් වෙනුවෙන්, ඔබේ දරුවන් වෙනුවෙන්. ඇත්තටම බලන්න ඔබ ජීවිතේ කොච්චරනම් කාලයක් ශ්‍රමයක් ධනයක් කැප කරාද ඔබේ දරුවෝ වෙනුවෙන්. ඒ දරුවා ඔබට කොච්චර ජීවිත වටිනාකමක් ලබා දීලා තියෙද කියලා බලන්න පින්නතුනි. ඔබ දන්නවා මේක. ඔබ එච්චර කැපවීමක් කළත් ඔබට ලැබෙන වටිනාකම ඔබ තේරුම් ගන්නට ඕන. ඔබ මිය ගිහිල්ලා ඔබට පෑය ගානයි ඔබ වාසය කරන ගෙදර ඉන්න පුළුවන්කම තියෙන. ඒ ඔබ වියදම් කරපු පෝෂණය කරපු දරුවෝ ඔබ පෑය ගානකින් ඔබ ගෙදරින් අයින් කරනවා. ඒ මට්ටමට අපේ ජීවිත පත් වෙලා තියෙන පින්නතුනි. අන්නේ වෙලී ලෝකෙකට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා අපේ ජීවිතයේ සැබෑ වටිනාකම ලබාගෙන බාහිරින් වටිනාකමක් ලබා ගැනීම නෙවෙයි පින්නතුනි. අපටම අපේ ජීවිතය ගැන හිතනකොට ඉහළම වටිනාකමක් ලබා දෙන්න පුළුවන් විදියට අපේ ජීවිතයේ ධර්මය තුළින් ඔසවා සමනටයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයක් දේශනා කළේ. අන්නේ ධර්මයේ ආනිසංස අපට තියෙන පින්නතුනි මරණය මැත්තේ නෙවෙයි. ඒ ධර්ම රකින්න පමණට මේ ගත කරන ජීවිතේ මේ මොහොතේම තමයි අපට ඒ සතුට තියෙන්නේ. අන්නේ සතුට ඉහළම ලබා ගන්න ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළේ. ඒ නිසා වෙසක් පොන් බොහෝ දිනයක් ගැනීම මේ ව්‍යවස්ථාවකදී අප ධහමෙහි හැසිරෙන ඒ ධම් ශ්‍රවණය කරන විදියට අප ඒ ධම් පණිවිඩය නිවැරදිව තේරුම් ගන්නට ඕන පින්නතුනි. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ ප්‍රධාන වශයෙන් අපට සතුටින් ජීවත් වෙන මාර්ගය කියලා දෙන්න. මේ ගත කරන මේ මොහොතේම සතුටින් ජීවත් වෙන ක්‍රමය විතරක් නෙවෙයි, ඒ සතුට දින දින වැඩි වෙන ක්‍රමය දේශනා කළා විතරක් නෙවෙයි, අපි අවසාන වතාවට නෙතෙක පියාගත්තට පස්සේ අප මේ ආත්ම භාවයෙන් අපේ ජීවිතයේ සම්පූර්ණ සසරමග නිමාට පත් නොකළොත්, රහත් නොවුනොත් ඊළඟට ඉපදෙන තැන ඉතාම ඉහළ සුගතියක මේ වගේ ධර්මයේ හැසිරෙන්න පුළුවන් වටා පිටාවක කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න පුළුවන්, දහම් ශ්‍රවණය කරන්න පුළුවන් මට්ටමට පරිසරයක් සකස් කර දීම තමයි දහම් තුළින් අපිට කරන්නේ. අන්න එවැනි මානසිකත්වයකට අප හිත දිනු කරවතින් අපේ ජීවිතයේ මරණය කියන එක පින්නතුන් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. බොහෝ අය මරණයට පත් වෙන බිය වෙන්නේ ඇයි? මරණයෙන් පස්සේ යන තියෙන තැන ගැන බොහෝ දෙනාට සැකයි පින්නතුනි. අනේ සැකයේ බිය නිසා තමයි බොහෝ දෙනෙක් යාන්ති මොහොතේ අසරණ වෙන්නේ. අනේ අසරණ භාවයෙන් අපව මුදවලා ජීවත් වෙන කාලෙදිම අපට විශ්වාසනීයත්වයක් ඇති වෙනට ඕන. අපි කොයි මොහොතේ මිය ගියත් මෙතනින් අවසාන වතාවට නෙද්දක පියනත් එක්කම අපි ඊළඟ තැනදී නෙද්දක හරින්නේ මීට වඩා සුගතියක, මීටත් වඩා හොඳ කල්යාණ මිත්‍රයන් ඉන්න ධර්මයේ හැසිරෙන්න පුළුවන් වටා පිටාවක් තියෙන, ඒ සඳහා නිරෝගිමත් කයක් පහසුවන් තියෙන තැනක නැවත අපව ඉපදෙන මට්ටමට අපි අපේ මානසිකත්වය සකසාගෙන ඉන්නට ඕන පින්නතුනි. අන්නේ මොනොත් තමයි සැබවින්ම අද අප මේ ගත කරන ජීවිතයේට නිසි වටිනාකමක් ලැබුණා වෙන්නේ. ඔබ අද පාවිච්චි කරන වාහනය, ඔබ ඉන්න නිවස, ඔබ ඉන්න නිවසට, ඔබ ඉන්න ඉඩමට වටිනාකමක් ලැබුණා වෙන්නේ කොහොමද? ඒ නිවස ලොකු නැහැ කියලා හෝ, ඒ ගෙදර තියෙන ඉඩම ලොකු නැහැ කියලා හෝ, ඒ ගෙදර මුගක් ධනිය තිබුණා කියලා, ඒ ගෙදර මුගක් වාහන තිබුණා කියලා, ඒ ගෙදර වටින්නේ නැහැ පින්නතුනි. ඒ ගෙදර වටින්නේ කොහොමද? ඒ ගෙදරින් ඔබ නික්මෙන දවසේදී ඔබට ඔබ ඉන්න නිවසෙන් කාදාට සමුගන්න සිද්ධ වෙනවා පින්නතුනි. ඒක කලින්ම හිතලා තියන්න. ඒ අවසාන මොහොත වෙනකන් ඉන්න එපා. එතෙන්දී හිතාගන්න බෑ. කලින් අඩු ගානේ තත්පරයක් කර හිතලා තියන්න තමන් ඉන්න ගෙදරින් අවසාන වතාවට තමන්ට සමුගන්න සිද්ධ වෙනවා කියලා. අන්නේ මේ ගෙදර අත්හැරෙන දවසට ඊට වඩා ඉහළ තැනක පහසුකම් ටික ලබා ගන්නට ඔබ අද ඉන්න නිවස තුල ඉඳගෙනම වැඩ කර ගන්නට ඕන. අන්නේ ඒකයි ඔබේ නිවසට ලබා දෙන වටිනාකම පින්නතුනි. ඔබ අද පරිහරණය කරන ශරීරයට වටිනාකම ලබා දෙනවා කියලා කියන්නේ මේ ශරීරයේ ලස්සනට ආභරණ ආදී පළඳලා හුඟක් වටින ඇඳුම් ඇඳලා විතරක් මේ ශරීරයට වටිනාකම ලබා දුන්න වෙන්නේ නැහැ. මේ ශරීරය පරිහරණය කරන කාලෙදී මීට වඩා ඉහළ ශරීරයක් ලබා ගන්නට අපි ඉන්වෙස්ට්මන්ට් එකක් දානට ඕන. අන්න ඒක තමයි මේ ශරීරයට ලබා දෙන වටිනාකම කියන්නේ. මේ ශරීරයෙන් හුඟක් ලස්සන වුණාට පින්නතුනි වටිනාකම ලැබුණා වෙන්නේ නැහැ. මේ ශරීරය අපට හැමදාමයි තියනේ. මේක ටිකෙන් ටික වියපත් වෙනවා. මේක ටිකෙන් ටික ලෙඩ වෙනවා. අන්නේ ශරීරය පරිහරණය කරන ගමන් ඒ ශරීරයට සලකලා ඒ ශරීරයට අසුභා ගරු කරන්න ඕන පින්නතුන. ඔබ අනිත් කෙනෙකුට ගරු කරන වාගේ ඔබේ ශරීරයටත් ඔබ ගරු කරන්නට ඕන. ඔබේ ශරීරයට අවශ්‍ය පහසුකම් ටික දෙන්නට ඕන. අවශ්‍ය නිින්ද, ආහාර පාන, බෙහෙත්, විවේකී පහසුකම් මේ ශරීරයට කරුණාවෙන් දෙන්න ඕන අපි. ඒ මේ ශරීර නිසා තමයි අපට නිවන් දකින්නට ලැබෙන්නේ. මේ ශරීර නිසා තමයි අපට අමර සත්‍ය සලකන්න ලැබෙන්නේ. දරුවන්ට සලකන්න ලැබෙන්නේ. ඥාති උදව් කරන්න ලැබෙන්නේ. පින්කම් කරන්න ලැබෙන්නේ. මේ හැමදේම කරන්න ලැබෙන්නේ මේ ශරීරය නිසා. අනේ ශරීරය අපට වටිනවා පින්නතුනි. ඒ ශරීරය අපි ගරු කරන්න ඕන, ආදරය කරන්නට ඕන, පහසුකම් ටික ලබා දෙන්නට ඕන. හැබැයි ශරීරයෙන් කිසි දවසක පින්නතුනි තෘෂ්ණා දෘෂ්ටි මාන නැති කරගන්න එපා. මේ ශරීරය නිසා කෙලෙස් ඇති කරගන්න එපා. ඒ ශරීරය නිසා තමනුත් කෙලෙස් ඇති කරගන්න හොඳ නැහැ. ඒ වගේ මේ ශරීරය නිසා වෙනත් කෙනෙකුට කෙලෙස් ඇති වෙන විදිහට අපි පරිසරය හදන්න හොඳ නැහැ පින්නතුනි. අන්න ඒක තමයි සත්පුරුෂ ධර්ම කියලා කියන්නේ. අපේ ශරීරය දෙස දකින්න විට, අපේ ඇඟ දිහා දකින්න විට, අපේ කොණ්ඩය දිහා දකින්න විට කෙනෙකුගේ හිත සැනසෙන්න ඕන පින්නතුනි. කෙනෙකුට ගෞරවය ආදරයක් ඇති වෙන්නට ඕන. අන්න එහෙම මට්ටමටම අපේ ජීවිතය අපි සකසා ගන්නට ඕන. අන්න ඒ සඳහා තමයි බුදුහන්වහන්සේ අපට මාර්ගය කියලා දීලා තියෙන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සම්පූර්ණ පින්නතුනි සතුටෙන් ජීවත් වෙන්න තියෙන මාවත. සතුටක සැබෑ ස්වභාවය තමයි සැබෑ සතුටක් නම් ඒ සතුට එන්නේ නම් වැඩි වෙන්නට ඕන. ඒ වගේම සැබෑ සතුටක් නම් ඒ සතුට තමන්ට පාලනය කරන්න පුළුවන් දෙයක් වෙන්නටත් ඕන. ඒක බාහිර කෙනෙක් යටතේ තියෙන දෙයක් වෙන්න බෑ. අද කල්පනා කරන්න බලන් පින්නතුනි ඔබ අද ජීවිතයේ සතුට ලබන කාරණා මොනවද කියලා. නිකන් ඉන්න ගමන් ලියලා බලන්න කොලේක අද ඔබට ඉහළම සතුට ලැබෙන කාරණා මොනවද කියලා. ඔබේ ගෙදර වෙන්න පුළුවන්, දරුව වෙන්න පුළුවන්, රැකියාව වෙන්න පුළුවන්, ඔබේ රූප සම්පත්තිය වෙන්න පුළුවන්, ඔබේ උපාධිය වෙන්න පුළුවන්, ඔබේ සිටිසන්ෂිප් එක වෙන්න පුළුවන්, ග්‍රීන් කාඩ් එක වෙන්න පුළුවන් නේද? මේව තමයි ඔබට අද තියෙන ඉහළම සතුට ලැබෙලා තියෙන දේවල් නේද? ඒවත් හොඳයි, ඒවා අපිට අවශ්‍යයි. කෙවොන අපිට ඒවා නැතුව ජීවත් වෙන්න බෑනේ නේද? හැබැයි පින්නතුනි බලන්න ඊට වඩා ඉහළ දෙයක් තමගේ ජීවිතයේ තියෙනද කියලා බලන්න. ඇයි ඒකට හේතුව? මේ අප මුලින් සඳහන් කළ හැම දෙයක්ම ටිකෙන් ටික වියපත් වෙන දේවල්, ටිකෙන් ටික ලෙඩ වෙන දේවල්, ටික ටික මහලු වෙන දේවල්, ටිකෙන් ටික තමගෙන් ඈතට යන දේවල්, ටිකෙන් ටික තමන්ට පාලනය කරන්න බැරි දේවල් පින්නතුනි. අපේ අද දින අවසාන සතුට තියෙන මෙන්න මේ දේවල් ගැන නම් අපේ මනමින් මතක තියාගන්නට ඕන. අපේ සතුට එන්නේ නම් අඩු වෙන ගමන් මාර්ගයක යහපී ඉන්න පින්නතුනි. වැඩි දෙයක් තියා අපේ රූප සම්පන්නිය මත නම් අපේ සතුට තියෙන්නේ. අපේ නිරෝගී භාවයේ මත නම් අපේ සතුට රඳා පවතින්නේ. ඒත් අපේ සතුට ටිකෙන් ටික අඩු වෙනවා. ඇයි ඒකට හේතුව? අපේ රූප සම්පන්නිය වැඩි වෙනවද එන්නේ නැහැ. වැඩි වෙනවා, එන්නේ නැහැ, අඩු වෙනවා පින්නතුනි. අපේ නිරෝගී භාවයේ වැඩි වෙනවද එන්නේ නැහැ. නෑ, එන්නේ නැම අඩු වෙනවා. අපේ එන ඥාතින් එන්නේ නැම ඒ අය වැඩිපුර කාලයක් ජීවත් වෙනවද? නෑ, ඒගොල්ලන් ජීවිතේ ටිකෙන් ටික අඩු වෙලා යනවා. ඒත් වයසට යනයි. ඒත් ලෙඩ වෙනයි. එහෙනම් පින්නතුනි මෙන්න මීට වඩා ඉහළ තැනක අපේ සිත පිහිටවන විදිහට බුදුරජාණන් වහන්සේ අපට ධර්මයක් දේශනා කළා තියෙනවා. අර මේ දේවල් ටික අපි කරන ගමන්, රැකී රක්ෂා කරන ගමන්, ඉගෙන ගන්න ගමන්, අපේ දරුවන් පෝෂණය කරන ගමන් අපි දක්ෂ වෙන්නට ඕන. අප ලැබුණු මෙන්න මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයෙන් මේ ලබාගෙන තියෙන ඉතාම වටිනා ධර්මයෙන් අපේ ප්‍රයෝජන ගන්න පුළුවන් විදියට අපේ මනස අප සකසා ගන්නට ඕන. අන්න එතෙන්දි බුදුහාඳුරෝ ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් අපට දේශනා කළා. ඒක ප්‍රධාන වශයෙන් බුදුහාඳුරන්ගේ ප්‍රධාන දේශනේ තුළ මේක ඇතුළත් වෙනවා. සියලු අකුසල් වලින් වැළකීමත්, කුසල් කිරීමත්, සිත දමනය කිරීමත් කියන කාරණේ. මේක තමයි මූලික දේශනේ බුදුහාඳුරන්ගේ. අන්නේ දේශනේ පාදක කරගෙන මාර්ගයක් දේශනා කළා. මොකද්ද? සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංචි භාවයං. සීලයක පිහිටලා සමත විදර්ශනා වඩන්න කියලා. පංච සීලෙන් ආරම්භ වෙලා මේ වගේ අට සීල සමාදන් වෙලා දස සීල ආදී සීලයේ ටිකෙන් ටික ඉහළට දිනු කරගන්න ගමන් අන්නේ සීලය එන්නෙන්නම තමන්ට සතුට ලබන දෙයක් බවට පත් කරගන්නට ඕන. අපේ සිල්වන්ත ජීවිතය ගැන හිතනකොට අපටම සතුටක් ඇති වෙනට ඕන. මම මේ පංච සීල රකින කෙනෙක් නේද කියන හැඟීම ඇති වෙනට ඕන. අන්නේ සීලය සීලානුසති භාවනා මට්ටමට යන්නට ඕන. ඒකට කියන්නේ සමාධි සංවර්ධනික සීලයක් කියලා. ඒ සීලෙම පාදක කරගෙන සීලානුසති භාවනා වඩන්නට ඕන. සීලානුසති භාවනාව මම පංච සීල රකින කෙනෙක් කියන එක තමන්ගේ සිල්වත් බව ගැන නිතර නිතර හිතලා සතුට වෙනට ඕන. ඒක තමන්ගේ හිතේ සමාධිය දිනු කරන ක්‍රමයක් විදිහට දේශනා කරනවා. අන්නේ සමාධිය ඉන්න ගමන් ටිකෙන් ටික විදර්ශනා පැත්තට යොමු වෙනට ඕන. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවල ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් දේශනා කළා. විශේෂයෙන් මේ වගේ සීල ගන්න පිළිතුරු හැටියට වඩාත්ම ධහමට නැඹුරු වෙලා ස්වාමීන් වහන්සේ ඇසුරු කරන විදිහට ඔබ මේ ධර්ම දේශනාවක තියෙන ප්‍රධාන කාරණා දෙක ගැන හොඳට අවධානයක් අවබෝධයක් සැලකිල්ලක් දක්වන්නට ඕන. ධර්මයේ ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි මේ ලෝකයේ තුල ඉඳගෙන සාර්ථක වෙන ක්‍රමයක්. මේ ලෝක විවහාරය තුල ඉඳගෙන හිත කුසලිය තුල තියාගෙන සම්මුති සත්‍යෙ පිහිටලා නැත්තම් අප කරන කුසලාකුසල කර්ම ශක්තිය මත අපට යහපත සැලසෙනවා කියන පදනමේ ඉඳගෙන සුගතිය ඉලක්ක කරගත්තු සතුට ලබන ක්‍රමයක් දේශනා කළා. ලෝක විවහාරය තුල අන්නේ ලෝක විවහාරය තුල ඉහළම සතුට ලබන ක්‍රමය තමයි දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රිය. දානමයන් පුණ්‍ය කිරියවත්තු, සීලමයන් පුණ්‍ය කිරියවත්තු, භාවනාමයන් පුණ්‍ය කිරියවත්තු කියලා දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවක් දේශනා කළා. මෙන්න මේ තුනෙන් දිනු වෙන්න තමන්ගේ අභ්‍යන්තර සතුට එනම වැඩි වෙනවා. අපි දීපු දානය ගැන අපට නිතර සිහිපත් වෙන්නට ඕන. අපරාකින සීලය ගැන අපට නිතර මතක් වෙන්නට ඕන. ඒ වගේම මෙන්න මේ දාන සීල භාවනා කියන මේ තුන කෙටියෙන් දක්වලා තියෙනවා මේ සම්මුති සත්‍ය තුලදී. දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවේ කියලා. දානයත් සමචර්යාවත් මෛත්‍රී චින්තාවත් මෙන්න මේ තුන ගැන තමන්ට දවසට වැඩිපුර වාරයක් හිතනවා නම් තමන් ඉන්නේ සතුට වැඩි වෙන මාවතේ. අර දරුවන්ගේ වැඩ ටිකක් ගන්න ගමන්, ගෙදර තියෙන මෝගේජ් එකක් ගෙවන ගමන්, තමන්ගේ තව උපාධියක් වැඩිපුර ගන්නත් ගමන්, රැකියාවෙත් තව තෑගානක් වැඩිපුර වැඩ කරන ගමන් කමක් නැහැ ඒවත් කරන්න. ඒව කරන ගමන් තමන්ට දවසට වැඩිපුර වාරයක් මතක් වෙනට ඕන තමන් දීපු දානයක් ගැන. තමන් අම්මට තාත්තට සලකපු විදිය, අසරණයට පිහිට වෙච්ච විදිය, ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරපු විදිය, දන් දීපු විදිය, ඔබේ දෑතින් කඩින පින්කම් කරපු ආකාරය, මෙන්න මේ කරුණු තමන්ට දවසට වැඩි වාරයක් මතක් වෙනට ඕන. ඊළඟ කාරණය තමයි තමා රකින පංචශීලය. මම ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක්. මම සොරකම් කිරීමෙන්, වැරදි කාම සේවනයෙන්, බොරු කීමෙන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් මම වැළකීච්ච කෙනෙක් කියන එක දවසට වැඩිපුර වාරයක් තමන්ට මතක් වෙනට ඕන. ඒ වගේම සීල සත්තෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියන මෙන්න මේ මෛත්‍රී සිටිවිල්ල දවසට වැඩි වාරයක් තමන්ගේ ජීවිතය තුළ පුහුණු කරන්න ඕන. මෙන්න මේ ටික තමාගේ ජීවිතය තුළ වෙනවා නම් තමන්ට ඔන්නේ ඉඟියක් තියනවා තමන් වැඩිපුර සතුට ලබන ක්‍රමයක තමන් ඉන්නවා කියලා. මෙන්න මේ තුන තමාගේ ජීවිතය තුනේ අඩු වෙලා නම් තමන්ට හුඟක් ඥාති මිත්‍රාදීන්, දරුවන්, ධනෙ, කීර්තිය තියෙන පුළුවන්. හැබැයි ඒ සතුට ටිකෙන් ටික අඩු වෙන පැත්තේ තමන් ඉන්නේ. අන්න මේ දේවල් පරිහරණය කරන ගමන් තමන් දීපු දානය, මෞපිය උපස්ථානයක් තමන්ට දවසට වැඩි වාරයක් සිහිපත් වෙනවා නම්, තමා රකින පංචශීලය තමන්ට වැඩිපුර මතක් වෙනවා නම්, සීල සද්දෝ සූපත්ත්වා කියන මෙසිත දවසට තමා වැඩිපුර කාලයක් භාවිත කරනවා නම්, මෙන්න මේකෙන් තමන්ට තමන් ගැන සතුටක් ඇති වෙනට ඕන. තමන් ඉන්නේ සතුට වැඩි වෙන මාර්ගයකේ කියලා. ඒ අතර පිනොතුනේ තවත් වැදගත්ම කාරණයක් තියෙනවා. ඒ තමයි මේ ජීවිතය සතුට ගත කරන වගේම ජීවිතයේ අවසාන මොහොතට මුහුණ දෙන්න පුළුවන් විදියට තමන් මානසිකව සූදානම් වෙලා ඉන්නට ඕන. කොහොමද කරන්නේ ඒක? ඒ තමයි බුදුහාඳුරු දේශනා කරා කාරණා කිහිපයක් නිතර නිතර මෙනෙහි කරන්න කියලා. එයින් එකක් තමයි සබ්බේහි පීහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ අබින්හන් පච්චවේකිතම්බං. අප කැමති ප්‍රියමනාප සියලුම දේවල් වලින් තමන්ට වෙන් වෙලා යන්නට සිද්ධ වෙන බව නිතර මෙනෙහි කරන්න කියලා. මේක පිනතුනේ හුඟක් පින්කම් කරාට විතරක් ඇති වෙන්නේ නැහැ. සාමාන්‍ය පින්කම් නෙවෙයි පිනතුනේ. අසද්ෘෂ මහා දානේ දුන්නත් මේක ලේසි නැහැ. ඔබ දන්නවා කෝසල මාලිකාව ගැන. අසද්ෘෂ මහා දානේ එක බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ සමයක දෙන්න පුළුවන් සුවිශේෂී එකම දානය. එහෙම දානය දීපෝ කෝසල මාලිකාවටවත් පිනතුනේ. මෙන්න මේක ලෙහෙසි උනේ නැහැ. දැන් බොහෝ විට අපි කඩන පින්කමක් එහෙම කළාම අෂ්ට පරිස්කාරයක් එහෙම පූජා කරාම අපි හිතන අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙයි කියලා නේ. පින්නතුනි මේ පින්කම් නෙවෙයි අසද්ෘෂ මහා දානිය දුන්නත් මෙන්න මේ අවසාන මොහොතට මොහොන දෙන එක ලේසි නෑ. ඒකට කලින් සූදානම් ලියන්නට ඕනේ. එහෙනම් මොකද කරන්න ඕන? නිතර නිතර තමාට දැනට අයිතිව තියෙන මේ භෞතික සම්පත් ටික ඕනම වෙලාවක තමන්ට අත්හරින සිද වෙන බව දැනගෙන කලින්ම ඒ සඳහා මානසිකව සූදානම් වෙලා ඉන්න. ඒ තමාට අයිති සම්පත්තික දැනට තමන් විශ්වාස කරන තමන් ආදරය කරන කෙනාට අත්හරින්න බලාගෙන ඉන්න. එයාට දීලා ඔන්න මේ ටික ගන්න මම යනවා කියලා එයාට සමුදෙන්න බලාගෙන ඉන්න. බොහෝ විට පින්නතුනේ තමන්ගේ දරුවන්ටවත් මේක අත්හරින්න බොහෝ දෙනාට ලිහිසි නැහැ. මේක ඉතාම සරල දෙයක් නෙවෙයි පින්නතුනේ. මේකට වාක් පුහුණු වෙන්න ඕන මනස. එතෙන්ට මනස සෝදානම් වුණා නැහැ කියලා කියන්නේ පින්නතුනේ අපේ සසර ගමන ගැන අපට ලොකු සැකයක් තියෙනවා. අනතුරක් තියෙනවා. අන්නේ අනතුරින් බේරෙන නම් මේ පින්කම් කරන ගමන් මෙන්න මෙතෙන්ට තමන්ගේ මනස හදාගෙන තියන්න පින්නතුනේ. ඕනම වෙලාවක මේ ටික අත්හැරලා යන්න පුළුවන් විදියට හිත හදාගෙන ඉන්න. ඒක අන්තිම මොහොතේ කරන්න බෑ වෙනතුනි. මම මේ පින්කම් කරගෙන ඉන්න මං අන්තිම මොහොතේ මට ඕක පුළුවන් කියලා එහෙම කිව්වට මේක ලේසි නෑ. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේක නිතර මෙනෙහි කරන්න කිව්වේ. අබින්නන් පච්චවිකි තම්මං. නිතර නිතරම මේ ගැන හිතනට උන පින්නතුනි. දවසට අඩු ගානේ තත්පර 10ක්වත් ඇස් දෙක පියාගෙන තමන්ගේ අන්තිම මොහොත තමන්ගේ හිතින් විෂුවලයිස් කරන්න ඕන. දැන් මම හුස්ම ගන්න අමාරුවෙන් දැන් ඉන්න වෙලාව. ආ, දුවේ පුතේ ආනන්ගේ මල්ලි අමතාත්‍ය ආමේදික ඔක්කොම එලා තියාගන්න. මම දැන් යනවා. මට නිදහස යන්න දෙන්න කියලා තමන්ගේ හිත හදාගෙන ඒ සඳහා මානසිකව සූදානම් වෙලා ඉන්න පිනතුනි. මේක අනිවාර්යයෙන්ම කරන්න ඕන අපි. මොකද විශේෂයෙන් ආසියානු කර ඉපදිච්ච හැදියට මේක අපට හරිම අමාරු දෙයක්. බටේ රටට නම් මේක ලේසියක් ඇත්තෙම. යුරෝපයටත් මේක ලේසියි. එයා බොහෝ විට මහ ගෙදරම නෙවෙයි ඉන්නේ. උපන් ගෙදරම නෙවෙයි ඉන්නේ. Taman හම්බ කරපු ගෙදරම නිවාසන හොත ඉන්නේ. එයාට ඒක අතරින් ලේසියි. නමුත් අපට ඒක අමාරුයි පේනවා. දැන් අපි බොහෝ විට අපි ඉපදිච්ච ගෙදර අපි සල්ලිවට ගත්තු ගෙදර අපරම ජීවිතය කරගෙන ඉක ඉන්නේ. ඒ නිසා අපට ඒතර අමාරුයි හොඟා. ඒ නිසාම අපි බොහෝ දෙනෙක් මිය ගියාට පස්සේ සමාජයේ ගෙදරම ඉන්නේ. දුර යන්නේ නැහැ. ඒ ගෙදරම මිනිස්සුන් එක්ක ඉපදුනත් නම් හොඳයි ඉතින්. හැබැයි වෙනතුනේ දුක ඒක නෙවෙයි මිනිස්සු කියලා නෙවෙයි ඉන්නේ. ඕ අන්න එතෙන්ට වැටෙන්න එපා වෙනතුනේ. හැම වැටුනොත් මෙච්චර කලක් අපි මේ දන් දීපු එකේ මෙච්චර දුර ඇවිල සිල් ගත්තු එකේ මෙච්චර හාමුදුරු ඇසුරු කරපු එකෙන් අපි ප්‍රයෝජන ගන්න වෙන්නේ. එනිසා මේ බුද්ධෝත්පාද සමයෙන් අප ගන්න ප්‍රධානම දේ තමයි මෙන්න මේ අවසාන මොහොතට තමන්ගේ හිත කලින්ම හදාගෙන ඒ සඳහා සූදානම් වෙලා ඉන්න. ඒක අත්හරින මට්ටමට තමන්ට ලැබෙන ඊට වඩා ඉහළ ස්ථානයක්. ඒක අල්ලගත්තොත් එක්ක එතනම ඒක ඊට පල්ලෙහා ස්ථානයක් හම්බ වෙනවා. ඒක අත්හැරියොත් කුරුල්ලෙක් අහසට නැගී යනවා වගේ තමන්ට ලැබෙන ඊට වඩා ඉහළ ස්ථානයක්. එතකොට මෙන්න මේ වගේ දානය, පංචශීලය සහ මෛත්‍රී භාවනා පුහුණු කරන ගමන් මෙන්න මේ අත්හැරීම කියන එක සබ්බේහි තියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ අභිනන් පච්චේකේ සම්බම්. තමා ප්‍රියමනාප කැමති හැම දේවල් වලින්ම තමන්ට වෙන් වෙලා යන්න සිද්ධ වෙන බව නිතර මෙනෙහි කරන්න. බාහිර ඥාතීන්ගෙන් ගෙදරින් විතරක් නෙවෙයි අපේ ශරීරයනොත් මේ අද පරිහරණය කරන මේ භෞතික ශරීරයනොත් අපට වෙන් වෙලා යන්න සිද්ධ වෙනවා. අපේ තියෙන උපාධි සහතික ඔක්කොම ටික ඒ සහතික ඔක්කොම අවලංගු වෙනවා අන්තිමට ලැබෙන සහතිකෙන් නේද? බර්ත් සර්ටිෆිකේට් එකකින් අනිත් ඔක්කොම සර්ටිෆිකේට් ටික අවලංගු වෙනවා. ඒ නිසා පින්නතුනි මෙතෙන්ට කලින්ම මානසික සෝදානම් වල ඉන්න මෙන්න මේක තමයි අප දහමින් ගන්න ප්‍රධාන ප්‍රයෝජනය. ඒ අතර පින්නතුනි බුදුහාඳුර දේශනා කළා අපේ ආධ්‍යාත්මික සතුට දිනෙන් දින දිනු වෙන ක්‍රමය. ඒ තමයි විශේෂයෙන්ම සමත භාවනාව කියන කාරණය. නිතර භාවනා කමටහනක හිතේ සතිය සහ සමාධිය දිනු කරගෙන කාමච්ඡන්ද ආදී නීවරණ දුරු වෙන මට්ටමට නිතරම තමන්ගේ වටා පිටාව, තමන්ගේ ක්‍රියාව, තමන්ගේ මනස සකස් කර ගන්නට ඕන. විශේෂයෙන් බුදුහාමුදුරුව දේශනා කළා පුඤ්ඤාවිසන්ද සූත්‍රයේදී මහා පුණ්‍ය ගංගා අටක් ගැන. අපේ ජීවිතේ නිරතුරුව පින් වැහෙන, පින් ගලාගෙන යන මහා පින් උල්පත්, පින් ගංගා, පින් දිය ඇලි අටක් ගැන දේශනා කළා. ඒ තමයි යම්කිසි කෙනෙක් බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති කියන මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යාම. තමා නිතරම තමන් තෙරුවන් සරණ කියපු කෙනෙක් කෙනෙක් නිතර මෙනෙහි කරන්න, මෙනෙහි කරන විතරක් නෙවෙයි මේ තුන අපි භාවනා විදිහට නිතර වඩන්නට ඕන. බුදුරජාන් වහන්සේ සිහි කර කර උන්වහන්සේ ළඟ අරහං ගුණය තිබුණා. අරහං සම්මා සම්බුද්ධ, විජ්ජාචරණ සම්පන්න, සුගතාදී මෙන්න මේ සම්බුදු ගුණ කෙනෙක් මෙනෙහි කරන්න. ආමවාසයෙන් පින්නතුනි එක බුදු ගුණයක් තමා වඩාම කැමති ප්‍රියමනාප එක බුදු ගුණයක් දවසට වැඩිපුර වාරයක් භාවනා විදිහට වඩන්න. අරහං අරහං අරහං කියලා වාඩි වෙලා පටන් අරන් ඒක සක්මන් භාවනා විදිහට කරන්න පුළුවන්. ඇවිදින ගමන් අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතවාදී වශයෙන් ඒ ගුණ එකිනෙක මුලේ නම් අගට සංගී නම් මුලටත් මෙහෙ කරන්න පුළුවන්. ඊට පස්සේ කාලය ගියාට පස්සේ එක බුදු ගුණයක් තමා වැඩිපුරම තමන්ගේ හිතට වදින ගුණයක් ගන්න. සමහරට සුගත බුදු ගුණය වෙන්න පුළුවන්. ලෝකවිදු බුදු ගුණය වෙන්න පුළුවන්. අන්නේ බුදු ගුණේ වැඩි වාර ගාණයක් මෙනෙහි කරමින් නිතරම කාලය ගත කරන්න. තමා බුදුරජාණන් වහන්සේ සමග එකට වැඩ වෙසෙනවා, ජීවත් වෙනවා කියන හැඟීමක් තමන්ට එනවා. අර බාහිර පොඩි පොඩි දේවල් වලින් ඇති වෙන දුක් වේදනා තමන්ට ඇති වෙන්නේ නැහැ. ඊළඟ ධර්මයේ ගුණ මෙනෙහි කරන්න ස්වාක්ඛාත. මේ ධර්මයේ මැනවින් දේශනා කරපු දහම සම්දිත්තිකයි. මේ ජීවිතෙන් ප්‍රතිඵල ලැබෙන දහම අකාලිකයි. වඩාම ඉක්මනින් කල්නවා මේක විපාක ලැබෙනවා. එහි පස්සිකෝ එන්න බලන්න කියලා කියන්න පුළුවන්. ඕපනයිකයි. මේක තමන් වෙත පමුණුවාගෙන ප්‍රතිඵල ලබන්න පුළුවන් ධමයක්. පච්චත්තං වේදසබ්බ විඤ්ඤෝහි. මේක නෝ නැත්නම් විසින් ප්‍රත්‍යක්ෂ කරපු ධමයක් කියන එක මෙන්න මේ කරුණ එකිනෙකෙ මෙනෙහි කරන්න. එක බුදු ගුණයක් කර. එක සදහම් ගුණයක්. ස්වාක්ඛාතෝ ස්වාක්ඛාතෝ ස්වාක්ඛාතෝ ස්වාක්ඛාතෝ කියන මෙන්න මේ එක දහම් ගුණයක් වැඩි වේලාවක් මෙනෙහි කරන්න. මේ ධර්මයේ සරණ ගිහිලා නේද අය දුකෙන් නිදහස් වුණේ? එදා කිසා ගෞතමී තමන්ගේ දරුවෝ නැති වෙලා දුකෙන් නිදහස් වුණේ මේ ධහමෙන් නේද? සුනිත සෝපාක වැනිය දුක්වලින් නිදහස් වුණේ මේ ධහමෙන් නේද? පටාචාරාව එක දින මරණ හයක් ඇති වෙච්ච කෙනේ දුක නිදහස්ුනේ මේ දහමෙන් නේද? කීකේ මෙනෙහි කර කර මේ දහම් ගුණ මෙනෙහි කරන්න පින්නතුනි. ඊළඟට සංඝරත්නයේ ගුණ සරුවත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහඳුරු උන්වහන්සේලා ගැන සිහි කරන්න. සූපටිපන්න ආරසිංහ මාර්ගයෙන් තමයි මනාව මාර්ගයට පිළිපන්නයි. උජුපටිපන්නෝ මේ ආර්ය මාර්ගයේ සීල සමාධි ප්‍රඥා කියන මාවතට මේක ඍජු මාර්ගයක්. මේ මාර්ගයට පිවිසෙච්ච අය සාමිචිපටිපන්න, ඥායපටිපන්න, ඥාන ලැබෙන මේ මාර්ගයට සාමිචිපටිපන්න මේ ධාම ගෞරවාණිත මාර්ගයට පිවිසෙච්ච උත්තමයන්. උන්වහන්සේලා ආහුණෙයයි. දොරේ ඉඳලා ගේන දානට සූදානම්. සුදුසුයි. පාහුණෙයයි. ආගන්තුකයන් ඇත සූදානම් කරන ධාම ප්‍රණීත දේවල් පිළිගන්න සූදානම්. දක්ෂිනෙයයි. පින්පල අදහ යමක් පිළිගන්න සූදානම්. අංජලි කරණීයයි. ඇඳලි බැඳ වඳින සූදානම්. සුදුසුයි. අනුත්තරම් පුඤ්ඤක්කේතන ලෝකස්ස ලෝකයාගේ අනුත්තර තින්කේත. සංඝෝ පවජමානනං කියලා දේශනා කළා. මේ මෙහිමත ගමන් කරන අතුරින් සංඝයා උතුම් කියලා දේශනා කළා. බලන ස්වාමීන් වහන්සේ කෙනෙක් යම් තැනක යනකොට ඒ දකින මිනිසුන්ට හිතට සැනසීමක් ඇති වෙනවා. බලන හාමුදුරු කෙනෙක් ප්‍රදේශයක ඉන්නකොට බලන කොච්චර ආලෝකයක්ද කියලා. කාන්තාරයක් වුණත් ඒක දහම් මෙසි වස්සන සේම භූමියක් බවට පත් කරනවානේ. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. මේක තමයි සංඝ ගුණ කියන්නේ පිනතුනි. මෙන්න මේ සංඝ ගුණ නිතර නිතරම මෙනෙහි කරන්න. වසර 2569ක් මේ සදහම් මග අනුගමනය කරමින්, ඉගෙන ගනිමින්, පිළිපදිමින් මේ සියවස් 25 කරගෙන ආපු මේ රහතන් වහන්සේලා ඇතුළු මේ ආර්ය උතුමන් මහා සංඝ රත්නයේ ගුණ නිතර නිතරම මෙනෙහි කරන්න. මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන මෙනෙහි කරනවා නම් පින්නතුනේ අන්න එවින කෙනා ජීවිතයේ සතුට වැඩි කරගන්න කෙනෙක්. මේක පුණ්‍ය ගංගා විදිහට මේ තුන දේශනා කළා. ඊළඟ පංචශීලය ගැන නිතර හිතීම. ඒ කරුණ පහත් එක මෙන්න මේ අට තමයි පුණ්‍ය නිධාන නැත්නම් පුණ්‍ය ගංගා අටක් කියලා දේශනා කළේ. තමන් ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක්, සොරකමෙන් වැළකීච්ච කෙනෙක්, වැරදි කාම සේවනයෙන් වැළකීච්ච කෙනෙක්, බොරු කීමෙන්, මන්ත්‍ර විභාවයෙන් වැළකීච්ච කෙනෙක් කියන එක නිතර නිතරම මෙනෙහි කරන්න පිළිතුර. මෙන්න මේක තමන්ගේ හිතේ කුසලය දිනු කරගන්න ක්‍රමයක්. මේක සීලානුසති භාවනාව. විවේක පරිසරයක වාඩි වෙලා ශරීරය පිළිවෙලට තියාගෙන හිතේ කර්මනට අරගෙන තමා රකින සීලය තමන්ගේ කායික වාචික සංවරය ගැන හිතමින් අන්න ඒ තුළ හිත සමාධිමත් කිරීම. මෙන්න මේ කරුණු තමන්ගේ ජීවිතයේ සතුට වැඩි වෙන දේවල්. ඒ වගේම විශේෂයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කළා යන්තං සන්තං පදං අභිසමෙච්ච. කිසියම් කෙනෙක් ශාන්ත වූ පදයක් කැමති නම් අන්න ඒ කෙනා විසින් කළ යුතු කාරණා අතරින් ප්‍රධානතම දෙයක් තමයි සබ්බේ සද්ධා භවන්තු සුඛිතාත්තා කියන කාරණය. සීල සත්තෝ සුවපත් වේත්වා කියන මෙසිත නිතර භාවිත කරන්න පිණිස. තමන්ගේ ගෙදරින් නැති ඉස්සෙල්ලා මේත් වඩන්න. තමන්ගේ ගෙදර ඉන්න ස්වාමි පුරුෂයා, භාර්යාව, දරුවෝ, ගෙදර ඇති කරන සුරතල් සතුන් පූස වෙන්න පුළුවන්, බලු පැටිය වෙන්න පුළුවන්. අන්න එතනින් පටන් ගන්න. ඒ සියලුම දෙනා සුවපත්ත්වා, සුවපත්ත්වා. වචනසලසයන් හැම දෙනාම සුවපත්ත්වා, සුවපත්ත්වා. තමන්ගේ නගරේ සිටි එකේ ඉන්න, තමන්ගේ කවුන්ටි, තමන් ඉන්න රටේ, මේ කොන්ටිනන්ට් එකේ, මේ Earth එකේ, planet එකේ, මේ solar system එකේ, මේ galaxy එකේ, මේ universe එකේ, මේ සම්පූර්ණ ලෝකයේ ඉන්න හැම දෙනාටම මෛත්‍රිය වඩන. මේ මෛත්‍රිය වඩන වඩන තමන් ටිකෙන් ටික මේ ලෝකයෙන් ඉහළට යනවා පිළිතුරු. අනිත් අයත් කමනාප වෙන්න, විරසක බව ඇති වෙන්න ඇති වෙන්න, ඊර්ෂ්‍යාව ඇති වෙන්න වෙන්න තමන් පල්ලෙහාට ගිහිල්ලා අන්තිමට පොරවුනොත් පල්ලෙහාට යන්නේ. තමන් අනිත්‍යයට මෙත් වැඩනකොට කරුණාව දිනු වෙනවා, මුදිතාව දිනු වෙනවා, උපේක්ෂාව දිනු වෙනවා. ටිකෙන් ටික තමා ඉහළට යනවා. තමා ගුණයෙන් විතරක් නෙවෙයි නුවණින් ප්‍රඥාවෙන් ඉහළට යනවා. පඤ්ඤා පාසාද මාරුයේ අශෝකෝ සෝකිනින් පජන් ප්‍රඥාව නැමැති ප්‍රාසාදයේ ටිකින් ටික තමයි ඉහළට යන කෙනෙක් ඉන්නවා. ඉහළට යන කෙනෙක් වෙනවා. විශේෂයෙන් පින්නතුනේ තමන්ගේ කුසලයේ දිනු වෙන අකුසලයේ දුරලන දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙන මිනිසුන්ට ප්‍රිය වෙන ආනිසංස රසක් සහිත ප්‍රධානතම භාවනා කමඨහන විදියට බුදුදහමේ වැඩිපුරම අවධානය කරලා තියෙන්නේ මෙත්තා චේතෝ විමුක්තිය. මේක තමයි ප්‍රබලම ලෞකික කුසලයේ පින්නතුනේ. ඔබට එන්න තියෙන අකුසල කර්ම විපාක විදියට වෙන්න තියෙන දේවල් නැත්තම් අපි අපල කියලා කියන්නේ. අන්න අපල දුරු කරගන්න තියෙන හොඳම ප්‍රතිකර්මය තමයි පින්නතුනේ මෛත්‍රී භාවනාව. හැබැයි අපල ඇවිල්ලා හිර වෙනකන් ඔළුවේට එනකන් ඉන්න එපා. කලින්ම වැඩේ පටන් ගන්න. කලින්ම වැඩේ පටන් ගත්තොත් තායි අපල කාලය කියලා අමුතු එකක් නෑ පින්නතුනේ. තමන්ගේ ජීවිතේ ලස්සනට තමන්ට කාලය ගත කරන්න පුළුවන් වෙනවා. මේ මෛත්‍රිය හිතෙන් ඇස් දෙක පියාගෙන කරන එකක් විතරක් නෙවෙයි. මෙත්තා සාගත කාය කර්මය කයින් දෙයක් ගන්නකොටත් මෛත්‍රියමයි කරන්නේ. තමන් වාඩි වුණත් කෑමක් කෑවත් ගමනක් ගියත් කෙනෙක් දිහා බැලුවත් තමන්ගේ වාහනය පාරට දාපු වෙලේ ඉඳලාම පාර හදපු අයට මෛත්‍රිය වඩමින් යන්නේ. තමන්ගේ වාහනේ පෙන් බලපත්‍ර තියෙන කී දෙනෙක් ඇද්ද නේද? බෙල්ට් එකේ ඉඳන් පෙන් බලපත්‍රය තියෙනයි සිය ගණක් ඉන්නවනේ. ඒ හැම දෙනාටම පින් දෙන්න. ඒ අය ඒකේ නිෂ්පාදනය හොයාගන්න කියලා සමට අකුසල කළ මේ වෙලාවේ දුගතියෙත් ඇති සමහර අයනේ. අපායේ දුක් විඳ නැත් ඇති මේ වෙලාවේ ඔබට ඒ පෙන් බලපත්‍රය අරගෙන ඔබට ඒ ආරක්ෂාව දෙන්න ගිහිල්ලා හෙල්මට් එක හදන්න ගිහිල්ලා පරිශන කරන්න ගිහිල්ලා වඳුරන් 100කට වඩා ප්‍රමාණයක් මේ ගිහිල්ලා තියෙන පින්නතුනි. රිසර්ච් කරන්න ගිහිල්ලා හෙල්මට් එක හදනකොට. ඉතින් ඒ වගේ නිෂ්පාදන හොයලා ඔබට ආරක්ෂාව ලබා දෙන්න ගිහිල්ලා බොහෝ දෙනෙක් ජීවිතයේ සුගතියත් අහිමි කරගෙන ඉන්නවා මේ වෙලාවේ පින්නතුනි. ඒක මතක තියාගන්න. ඒ අයගේ ඒ දහඩිය මහන්සිය විතරක් නෙවෙයි සුගතියත් කැප කළා කරපු සේවය නිසා තමයි ඔබ ලස්සනට අද පාරක් තුල ඇවිල්ලා වාහනයක ඇවිල්ලා මේ ලස්සනට ඇවිල්ලා මෙතන මේ බණ භාවනා කරන්න බණ අහන්නේ ඒගොල්ලන්ගේ පිටින්. ඒ නිසා ඔබ මේ විශ්වයේ හැම දෙනාටම මෙත් වඩන්න ඕන පින්නතුනි. ඒ විතරක් නෙවෙයි අපේ ඉස්සෙල්ලා ආත්ම බහල අම්මල තාත්තල ඇතැමිට මේ වෙලාවේ දුගතියේ තියෙන පුළුවන් සමහර අය නේද? අපට පහසුකම් ටික දෙන්න ගිහිල්ලා අපිව පෝෂණය කරන්න ගිහින් ඒගොල්ලන්ගේ අතින් වෙච්ච වැරදි අඩුපාඩු නිසා ඇතැමිට දුගති ගාමී වෙච්ච අම්මල තාත්තලත් ඇති. සරුවත් හාමුදුර දවසක් පින්ඩ පාත යනකොට එක්තරා කාන්තාවක් පුතේ කියලා කතා කළා. එක්තරා විලක් ළඟ වැවක් ළඟ බලනකොට මේ කවුද? මේ ප්‍රේතියා. මීට කලින් ආත්ම භාවයක අම්ම කෙනෙක් මේ. සරුවත් හාමුදුරගේ අම්ම මේ. මේ ආත්ම භාවය අම්ම තාම ඉන්නවා සාරි බ්‍රාහ්මණිය. මේ ආත්ම භාවය අම්ම. බුද්ධාන්තර කල්පයක් මේ ප්‍රේතියක් වෙලා විලක් ළඟ ඉන්නවා පිපාසයෙන් එන වතුර බොන්න බෑ. වතුර අතර ගත්ත ගමම්ම වතුර ටික හිඳලා යන වතුර පේන්නේ නැහැ යාට. කර්ම විපාක නිසා. ඇයි ඒකට හේතුව මීට කලින් ආත්ම භාවයක මේ සරුවත් හාමුදුරුවෝ පුතාවල ඉන්නකොට ඒ කලින් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයක මේ සරුවත් හාමුදුරුවෝ එදා මේ කුමාරයා මේ දන් දීලා තියෙනවා. දන් දෙනකොට අම්ම මොකද්ද කියලා තියෙන්නේ? ওই ශ්‍රමණයන්ට දානේ නෙවෙයි වතුර ටිකක්වත් දෙන්න හොඳ නැහැ කියලා. මේ අම්ම කියලා තියෙනවා. ඔච්චරයි කියලා තියෙනවා. කොච්චර අකුසලිය ප්‍රබලද පින්නතුනි. එතනින් චුත වෙලා ඉපදෙච්ච ස්ථානේ මේ. මුළු බුද්ධාන්තර කල්පයක්ම පිපාසයෙන් ඉන්නවා මේ. ඊතරම් පින්නතුනි මේ සසර අනතුරුදායක දෙයක් තැනක් තමයි අපි මේ ඉන්නේ. එවැනි අය අපේ ඥාතීන් ඇති සසර අප්‍රමාණව. ඒ නිසා හැම දෙනා කෙරෙහිම අපි මේ ගමනේදී මෛත්‍රිය වඩන්න ඕන පින්නතුනි. ඒ හැම දෙනාම සුවපත්ත්වා කියලා මෛත්‍රිය වඩන්න. ඒක කායිකවත් කරන්න. ඔබ දානයක් දෙන හැම වෙලාවෙදීම මේ ආත්ම භාවය අමර තාත්‍ර විතරක් නෙවෙයි. අවුරුද්දට එක දවසක් හරි දානයක් විශේෂයෙන් සූදානම් කරන ස්වාමින් වහන්සේ ලේක නමකට හරි සසරෙන ගමනේදී තමන්ට උදව්පකාර කරපු සියලුම අමල තාත්‍රලට පින් අනුමෝදන් කරන්න කියලා. යාමල තාතල නිසා තමයි ඔබ මේ අද මෙහෙම ඉන්නේ. මේ ආත්ම භාවයේ අමට වඩා උදව් කරලා තියෙන කී ආත්ම භාවයේ අම්ලා තාත්තා. බලන්න මේ ආත්ම භාවයේ අමගේ කුසේ පිළිසඳ ගන්නකොට බැරි වෙලාවත් ඒ විඥානයේ දුර්වල විඥානයක් වෙන තිබ්බනම් ඇස් දෙක අන්ධ වෙන තිබිච්ච විඥානයක් නම් මෙයාමට බාර දුන්නේ. උපතින්ම මන්ද බුද්ධික වෙන තිබිච්ච ආබාධිත වෙන තිබිච්ච විඥානයක් නම් මෙයා ආත්මය අම්මට බාර දුන්නේ. මේ ආත්ම භාවය අම්ම කොච්චර දක්ෂ වුණත් වැඩක් නැහැ, වෙනසක් කරන්න බෑ. ඒ නිසා මේ ආත්ම භාවය අම්මට විඥානය බාර දෙනකන් වැඩ කළා තියෙන්නේ ගිය ආත්ම භාවය අම්මලා. ඒ නිසා අපි යාමලටත් පින් අනුමෝදන් කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ දවසක් පින්ඩපාත යනකොට එක්තරා බ්‍රාහ්මණේ පස්සෙන් ඇවිල්ලා කියනවා පුතේ පුතේ කියලා කතා කරනවා. පුතේ පුතේ හුඟක් කාලෙකින් දැකියන් ගෙදර යන අම්මත් බලාගෙන ඉන්නවා, නංගිලත් බලාගෙන ඉන්නවා, ගෙදර යන කෙල එක්කන් කියනවා. එක්කන් කියලා බුදුහාමරට දානෙම පූජා කළා. ආනන්ද හාමුදුරුවනේ මේ මොකක්ද උනේ කියලා. බුදුහාමරු කියනවා ආනන්ද මේ බ්‍රාහ්මණයා සාකේත බ්‍රාහ්මණයා. ඒ සාකේත බ්‍රාහ්මණියත් බ්‍රාහ්මණියත් ආත්මභාව 500ක් මගේ අම්ම තාත්තා කියලා. ආත්මභාව 500ක් මම අම්ම තාත්තා වෙන මේ දෙන්න. අර මේ පුරුද්දට මේ. පින්නතුනි මේ වගේ දේවල් මේ ලෝකයේ තුල තියෙනවා. අපට උදා කරපු තා බොහෝ දිනක් ඉන්නවා. ඒ නිසා අපි අපේ ගෙදර විතරක් හොඳට තියෙන්න ඕන, අපේ අය විතරක් දින වෙන ඕන කියලා හිතනවා. අල්ලපු ගෙදර ඉන්නේ ගිය ආත්මභාවයේ අම්ම තාත්තා වෙන්නත් පුළුවන්. ගියාත්මේ දරුව වෙන්නත් පුළුවන් අල්ලපු ගෙදර ඉන්නේ. ඒ නිසා පිනතුනේ මේව සරල දේවල් නෙවෙයි. අපි මේව හිතනකොට අපි මුළු ලෝකයක් කෙරෙහි පිනතුනේ මෙත් වඩනවා. අපට අද ලැබිච්ච කෑම ටික ලැබෙනකොට ඒ කෑම ටික ගෙනපු අය තමයි අපට මගදී සමට හම්බුනේ වාහනවල ට්‍රක්වල ඒ බඩු අරන් ගියේ. අපේම කෑම ටික අරගෙන යන අය, අපේම බෙහෙත් ටික අරගෙන යන අය, අපේම පහසුකම් ටික දෙහෙට මෙහෙට යන අය තමයි මගදී හම්බුනේ. අපි හිතන අපේ ගමන විතරයි වැදගත් කියලානේ. ඒ ඔක්කොමයි ඔබට උදව් කරන්න අය පේනතුනේ. ඒ නිසා මුළු ලෝකයක් ඔබ වෙනුවෙන් උදව් කරමින් මේ ඉන්නේ මේ මොහොතේ. ඔබට අවශ්‍ය කරන පහසුකම් ටික ලබා දෙන මේ මොහොතේ මුළු ලෝකෙමයි වැඩ කරමින් ඉන්නේ. ඔබේ ඇඳුම් ටික, ඔබේ ආහාර පාන ටික, ඔබට අවශ්‍ය බෙහෙත් ටික විතරක් නෙවෙයි, ඔබ මිය ගියාට පස්සේ අවසන් කටයුතුට අවශ්‍ය කරන දේවල් ටිකත් මේ වෙලාවේ ලෝකයා සූදානම් කරමින් ඉන්නේ. ඔබ මිය ගියාට පස්සේ ගස් කපල ලෑලි කපල පෙටි හදන්න යන්නේ නැහැ. දැම්මම ඔක්කොම කරමින් ඉන්නේ කට්ටිය තැන් තැන්වල. ඒවත් අරගෙනමින් ඉන්නේ. මල් ශාලාවල ඒවත් ඔක්කොම සූදානම් කරන විතරක් නෙවෙයි, බර්ත් සර්ටිෆිකේට් එකක් වගේම නෙවෙයි, එතනම මේ කන්සෝරුවේම ගෙනල්ලා තියෙනවා. ඩෙත් සර්ටිෆිකේට් එකක් සූදානම් කරලා තියෙන ඔබ වෙනින් සීලක ගහලා දෙන්න දිනේ විතරයි දාන තියෙන්නේ. දිනේ වෙලාව සහ මරණ හේතුව දාලා දෙන්න ඒවත් සූදානම් කරලා දෙන්නේ මේ වෙලට. ඒ තරම්ම ලෝකයක් ඔබ වෙනුවෙන් පිහිට වෙනවා පින්නතුනි. ඒ නිසා එවැනි ලෝකයකට අපි මෛත්‍රිය වඩන්න ඕන. අන්න ඒ නිසා පින්නතුනි මේ දහම තුළ, බුදුහාඳුරන්ගේ දහම තුළ ඉතාම පැහැදිලි මෙන්න මේ සම්මුති සත්‍ය තුළ ඉඳගෙන කර්ම චක්‍රය තුළ කර්මය පිළිබඳ අවබෝධයෙන් යහපත් කර්ම සිද්ධ වෙන විදියට ඒ ඉහළම මට්ටමට දිනු වෙනනම් මෙන්න දිනු වෙන ක්‍රම විදියට දේශනා කළේ මේ සමත භාවනාව. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, දන් දීම පිළිබඳ ත්‍යාගානුස්සති, උපසමානුස්සති, කායගතසති, මරණසති මෙන්න මේ වගේ අනුස්සති භාවනා තියෙන ආනාපානසති දක්වා. ඊළඟට භාවනා කමඨහන් විදියට තියෙනවා දස කසින, දස අසුබ, සතර බ්‍රහ්ම විහරණ, ආහාරේ පටික්කුල සංඥාව, අරූප ධාන කියන මෙන්න මේ භාවනා කමඨහනක් නිතර අපි හුරු කර ගන්නට ඕන පින්වතුනි. මෙන්න මේව තමයි පින්වතුනි කලක් යද්දි මේව ටිකෙන් ටික මුලදි ටිකක් අමාරුයි, හැබැයි කාලයක් පුහුණු වුණාට පස්සේ මෙන්න මේව තමයි අපේ ජීවිතයේ විනෝදාංශ බවට පත් වෙන්නේ. අද විනෝදාංශ කියලා කියන්නේ මොකද්ද? දැන් ඊයේ හවස ඉඳන්ම කට්ටිය විනෝද වෙන සූදානම් වුණා නේද? වාහනවල බෝට්ටු එහෙම බැඳගෙන, සයිකල් බැඳගෙන හුඟා දුර ගියා යනවනේ කට්ටියනේ අද දවසේ. ඊයේ දහියේ රැඳ ඒ සතුට බලාපොරොත්තු වෙන යන්නේ පේනතුනි. බලන්න කොච්චර දුර කොච්චර වියදම් කරගෙන යනවද ඒ කට්ටිය. ගිහිල්ලා ගිහිල්ලා ඈතටම යනවා සතුට ඈත තියන කියලා හිතලා. ගිහිල්ලා ගිහිල්ලා දවස් ටික වුණාට පස්සේ හිතනවා සතුට තියෙන හේ නෙවෙයි, ගෙදරයි කියලා ආයි අනිත් පැත්තට හැරෙනවා ගෙදර පැත්තට. අර බරු ටිකක් තරම්. ඊට පස්සේ හිතන අනේ ගෙදර ගියාම තමයි සැනසීම, ගෙදර ගිහිල්ලා නාගෙන නිදාගත්තට පස්සේ කාමරේ තමයි සැනසීම තියෙන්නේ කියලා. අර දොර ගියපුවා එහෙම තමයි හිතන්නේ. දැන් තාමත් යනවාද සෙනසුරාදෙන් හෙටත් යනවා දුර. ආයෙත් පහු වෙනකොට ආයෙත් මේ පැත්තට හැරෙනවා. ඕක තමයි ලෝක යන විදිය පේනතුනේ. නමුත් අපට බුදුහම දේශනා කළා අපි ඉන්න ගෙදර, අපි ඉන්න කාමරේ, අපේ වත්තේ ලස්සනට පේනතුනේ භාවනා කරනකොට, සමත භාවනා කරනකොට අපට මේ ලෝකේ ලබන්න පුළුවන් ඉහළම සතුට ලබන්න පුළුවන්. ඒ සතුට ඇස පිනවල ලබන සතුටක් නෙවෙයි. රූප බලල ලබන සතුටක් නෙවෙයි. කන පිනවල ශබ්දහල ලබන සතුටක් නෙවෙයි. නාසයේ පිනවල ලබන සතුටක් නෙවෙයි. දිව පිනවල ලබන සතුටක් නෙවෙයි. ඒක කය පිනවල ලබන සතුටක් නෙවෙයි. මේ මුළු ලෝකෙම යන්නේ රූප බලලා, ශබ්දහලා, ගඳ සුවඳ විඳලා, රස විඳලා, කයට පහස ලබන සතුට ලබන තමයි අර පොලිමේ ඊ හැන්දෑවි දම කට්ටිය ගියේ. ඔබ මේ ආවේ ඒ ගමන නෙවෙයි. අර ඔක්කොම යන්නේ සාමිස සෝය හොයාගෙන. ඔබ මේ ආයේ මොන සෝය හොයාගෙනද? නිරාමිස සෝය හොයාගෙන. අර ඔක්කොම අය සාමිස ඇස කන ආදිය පිනවල ලබන සතුට තමයි ඔක්කොම ගියේ සලී වේදන් කරගෙන. ඔබ මේ ආවේ නිරාමිස සෝය සොයාගෙන. අර ඇහැ පිනවල ලබන සතුටක් නෙවෙයි මේක. ඒවා තැම්පත් කරගෙන සංවර කරගෙන මනසට හොඳ අරමුණු. බුද්ධ අනුසතිය, ධම්මානුසතිය, සංඝානුසතිය, සීලානුසතිය, ආනාපානසතිය, ධාතු මනසිකාරය මෙන්න පින්නතුනි සතුට ලබන ක්‍රම. මේකෙන් හිත සමාධිමත් වෙන්න මොකද වෙන්නේ? අපේ හිතේ තියෙන කාමච්ඡන්ද, ව්‍යාපාද ආදී මේ නීවරණ ටිකෙන් ටික අඩු වෙලා යනවා. ඒ නීවරණ අඩු වෙනකොට අර භාවනා කමඨහන්ට අනුරූප වූ විතක්ක, විචාර, ඒ සඳහාම හිතින් අපි හිතමින් ඉන්නේ. දැන් බුද්ධ අනුසතිය නම් අරහං, සම්මා සම්බුද්ධ ආදී මේ කාරණාත් එක්කම අපේ විචාරයේ විතක්කයේ තියෙන හිතින් කතා කරන්නේ. මෛත්‍රිය භාවනාව නම් විතක්ක විචාර තියෙන්නේ සෝභන්තයත්ව. හිතින්ම කතා කරන්නේ මේක තමයි. ඊට පස්සේ ප්‍රීතිය, ඒත් එක්කම හිත ප්‍රීතියටපත් වෙනවා, සුඛයටපත් වෙනවා. ඊට පස්සේ ඒකාග්‍රතා උපේක්ෂා මට්ටමටම අර හිතේ සමාධිය දිනු වෙනවා. වෙනද කලබල වෙලා රූප ශබ්ද ආදී හොයාගෙන ගිහිලා සතුට නෙවෙයි මේක. දැන් මේක එක තැනක වාඩි වෙලා තැම්පත් වෙලා හිත එකඟ කරගෙන නෙද්ද කඩවම් කරගෙන තමන්ගේම හිතෙන් ලබන සතුටක් බාටපත් කරගන්නවා. පින්නතුනි මෙන්න මේ සතුට ලබන ක්‍රමය තමයි සමත භාවනාවක් ඔස්සේ බුදුහන්දුර අපට දේශනා කළේ. යම් කෙනෙක් පින්නතුනි මෙන්න මේ සතුටේ ඉහළම තලයට ආම කියන්නේ අර්පණා සමාධිය කියලා ධ්‍යාන මට්ටම. ඒ ධ්‍යාන මට්ටමට එන කලින් ආසන්න මට්ටමට කියන්නේ ඊට ආසන්න මට්ටමක් තියෙනවා. අන්න ඒ උපකාර සමාධියටවත්පත් වුණොතින් පින්නතුනි අපේ හිතේ සතුට හුඟා දිනු වෙනවා. ඒ මට්ටමේ සතුට කියන්නේ මේ මුළු කාම ලෝකෙම ලබන සතුටට වඩා ඉහළ සෝයක් ඒක. කාම ලෝකය කියන්නේ මනුස්ස ලෝකය, දිව්‍ය ලෝක 6. මේ කාම සුගතියේ මේ තැන්වල ලබන සතුටට වඩා ඉහළ සතුටක් ලැබෙනවා උපචාර මට්ටමට හරේ තමන්ගේ හිත තැම්පත් කරගන්න ලැබුණොත්. එදාට පින්නතුනි සක්‍ර දේවේන්ද්‍ර පදවිය ගත්තත්, සක්විතිකම ගත්තත් තමන්ට හිතෙන්නේ හරියට ඒක අර හිඟන්නේ ගිය ආහාරයක් වගේ කියලා. ඇයි මෙතෙන්ට එනකොට හරියට තමන්ට රාජභෝජනයක් හම්බුණා වගේ. රාජභෝජනයක් හම්බ වෙච්ච කෙනෙක් හිඟන්නේ ගිය ආහාරයකට ඊර්ෂ්‍යා කරනවද? නෑනේ. රාජභෝජනයක් ලැබිච්ච කෙනෙක් හිඟන මිනිස්සෙක් අමාරුවේ දවස් ගාණක් ඉඳලා ලැබිච්ච ආහාරයක් කනකොට ඒකට ආසා කරනවද? ඊර්ෂ්‍යා කරනවද? නෑ පින්නතුනි. මේ කාම ලෝකෙමයි යම් කිසි සැපයක් විඳිනවා නම් ඒ සැප විඳින විදිය ඔබ දන්නවනේ. ඒ සැප විඳින පාරවලුත් තියෙනුනේ. දැන් මේ පන්සලක් තියෙන යන පාරකනේ නේද? පින්නතුනි, ඒ සියලුම සැපවලට වඩා ඉහළ සුවයක් ලැබෙනවා මෙන්න මේ භාවනා කමඨහනකින් අප හිත සමාධිමත් කරන අවස්ථාව. මෙහෙම ක්‍රම 40ක් දේශනා කළා තිනේ. වැඩි කියනවා සමස 40 කර්මස්ථාන කියලා. භාවනා ක්‍රම 40ක් පින්නතුනි සතුට ලබන මැණික් ආකාර 40ක් බුදුහාඳුරේ මේ දේශනා කළා තියෙනවා. අන්නේ මැණික් ආකාරයේ උඩ ඉඳගෙන අපි පින්නතුනි බොහෝ දිනේ බෞද්ධ නාමෙන් හිටියත් අපි අද සිංගමන් යදිමින් ඉන්නේ. මහා සතුට ලබන මහා මැණික් ගංගාවක්, මැණික් නිධානයක් අපට බුදුහාඳුරේ පෙන්නලා තියෙනවා මෙන්න සතුට ලබන ක්‍රමය කියලා. අපි ඒක දන්නේ නැතුව එකෝ එක කරන්න තියෙන කම්මැලිකම නිසා අපි ඒක නොකර වෙන වෙන පොඩි දේවල්ට ආසා කරනවා. පින්නතුනි මේ භාවනා කමටහන් ටික ටික හුරු වෙන්න. මුලින් බුද්ධ ධනසතියෙන් පටන් ගන්න, නැත්නම් මෛත්‍රී භාවනාවෙන් පටන් ගන්න. කොහොම ගිහිල්ලා ධාතු මනසිකාරය, සීලානුසති භාවනාව, මරණානුසති කොහොම ගිහිල්ලා අපට අවසානයේදී තාම සුවදායි භාවනා ක්‍රමයක් එතප ටිකෙන් ටික පියවර තබනවා. එහෙමකන්ද ඕයේ තමයි සෝ සතෝ අස සති සතෝ පස්ස සති දීගං වාස සන්තෝ දීගං අස සාමිති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමිති පජානාති. ඔන්න පේනුතුන් මෙච්චර කාලයක් බොහෝ දුර ගමනක් ගිහිපු අපි රවුම් ගහලා ගහලා මොකද වෙන්නේ? අන්තිමටම මුලටම එනවා පින්නතුනි. විතක්ක මූල සංඨාන කියලා කියන්න පුළුවන් මේක. ගවා දුර ගමනක් ගියා ඉපදිලා ලෝකේ යන්න පුළුවන් කෙලවරම රටට ගිහලා සැපය හොයාගෙනනේ. ගිහිලා ගිහලා ආය අන්තිමන කොහට දෙන්න තියෙන්නේ? තමන්ගේම ළඟට, තමන්ගේම හුස්ම ළඟට, නාසිකාග්ගේ වා මුඛ නිමෙත්තේ වා කියපෝ මෙන්න මේ ආස්වාස ප්‍රස්වාසයේ ළඟ තමයි පිනුතුනි ඉහළම සෝය. සන්තුට්ටි පරමන්දනම් ආරෝග්‍ය පරමාලාභා, සන්තුට්ටි පරමන්දනම් විස්වාස පරමාඥාති නිබ්බාන පරමං සුඛම්. මෙන්න ඔක්කොම ටික මෙතන තියෙන. ආරෝග්‍ය පරමාලාභා සුසුකං වත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මනුෂ්‍යේසු විහරමනාතුරා. සුවසේ ජීවත් වෙමු. මානසිකව රෝගී මිනිසුන් අතරින් මම මානසිකව නිරෝගී කෙනෙක් කියලා ජීවත් වෙන ක්‍රමය තමයි ආනාපාන සතියෙන් හිත සමාධිමත් කර ගැනීම සහ ඒ විදර්ශනා පැත්තට යොමු කිරීම. සන්තුට්ටි පරමං ධනං සතුට ඉහළම ධනය. Contentment is the highest treasure. පින්නතුනි සතුට තියෙන්නේ වර්තමානයේ මොහොතේ. බොහෝ විට අපි සතුට හොයාගෙන යන්නේ අනාගතේ. අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා උපතිපඩම්ම නේද? ඒ හෙට දවස කවදාවත් එන්නේ නැහැ ජීවිත පින්නතුනි. සතුට තියෙන හෙටවත්, සතුට තිබුණේ ඊයේවත් නෙවෙයි. සතුට තියෙන්නේ මේ මොහොතේ. වර්තමාන මොහොතේ. ඒ වර්තමාන මොහොතට සති එකතු කරන්න පුළුවන් නම් ඒ සතිමත් බව එකතු කරන ප්‍රධාන භාවනා කමඨහන තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. විශ්වාස පරමාඥාති. අපි හුඟක් විශ්වාසවන්තයි හොයාගෙන ගිය ජීවිත කාලේ පුරාම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට අපට ලැබුණ හොඳම කල්යාණ මිත්‍රයා බුද්ධ ධම්ම සංඝ කිරිතෙරුව. අන්නේ තෙරුවනත් අප කල්යාණ මිත්‍රයන් කරගෙන ඉහළම කල්යාණ මිත්‍රයා වෙන්නේ කවුද අපට අන්තිමට? ඒ තමයි සම්මා සතිය, සති සම්බොජ්ජංගය, සති ඉන්ද්‍රිය, සති බලය. ආනාපාන සතිය හෝ කිසියම් භාවනා කමඨහනක් පාදක කරගත්තු වර්තමාන මොහොතෙහි සතිමත් බව. මෙන්න මේ සතිය තමයි විස්වාස පරමාඥාතිය කියපු විදිහේ ධම්ම දීපාදික ධම්ම සරණා න අඤ්ඤ සරණා කියන්නේ මේකයි. අත්ථ දීපාදික විහෙත අත්ථ සරණා න අඤ්ඤ සරණා කියන්නේ මේකයි. Dwell with yourself as an island as a refuge with no other refuge. Dwell with the Dhamma as a refuge. No other refuge. මෙන්න මේ තමන්ගේ හිත ධර්මයේ පිරිසර සරණ කරගන්න මිත්‍රා භාවයට හත් කරගන්න ඉහළම කමඨහන තමයි සතිමත් බව කියලා කියන්නේ මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ. මයින්ඩ්ෆුල්නස් is the best friend. හිත මිතුරු කියලා අපි කියනවා නේද? අපි බොහෝ විට හිත මිතුරන් හොයාගෙන ඈතට යන්නේ නේද? හිත මිතුරු කියන එකේ තේරුම මොකක්ද? තමන්ගේ හිතට මිතුරෙක් හදාගන්න එක. තමන්ගේ හිතට මිතුරා කවුද? ඕ හිතට මිතුරා කියන්නේ මයින්ඩ්ෆුල්නස් එක. හිත මිතුරාගෙන පිළිලෙන්නකොට කියනවා මයින්ඩ්ෆුල්නස් කියලා. ඒ නිසා කිසි දවසක බාහිරින් මිතුරන් හොයාගෙන යන්න එපා. ඒගොල්ලනොත් අසරණ වෙලා ඉන්නේ. ඒගොල්ලනොත් තවත් කෙනෙක්ගේ පිළිසරණක් හොයාගෙන වන්දනාමාන කරමින් හොය හොය යාචනා කරමින් ඒගොල්ලන් ඉන්න වෙලාවේදී ඒගොල්ලන්ගේ පිටපස්සේ පිළිසරණක් හොයාගන්න එපා. දෙවියන් සරණ ගියත් දෙවියනොත් තවත් කෙනෙක්ගේ පිටක් හොයමින් ඒගොල්ලොත් බය ඉන්නේ. ඒ නිසා අපට පිළිසරණ අපමයි. තමා හිසට තම අතමයි සෙවණැල්ල. කිව්වේ මෙන්න මෙතන බුදුහම දේශනා කළේ මේකයි. සකේ ගෝචරේ පෙත්තිකේ විශේෂ චරිත කිව්වේ මේකයි. තමන්ගේ පියාගේ විශේෂ හැසිරෙන කියලා කිව්වේ මෙන්න මේ සතිපට්ඨානය තුළ. විශේෂයෙන්ම ආනාපාන සතිය තමන්ට මිතුරෙක් කරගෙන වාසය කරන්න පින්නතුනි. මේක තමන්ගේ ජීවිතය තාම ලස්සන අධ්‍යක්ෂින් බවටපත් වෙනවා. මේක තමයි කාලය හා අවකාශයේ ඉක්මවන ක්‍රමය. mindfulness beyond space. අවකාශයේ ඉක්මවන ක්‍රමය, කාලයේ ඉක්මවන ක්‍රමය මේක. වර්තමානයේ තුල උපරිම ලෙස සිහිය පිහිටුවා ගත්තොත් අපි කාලය අවකාශයේ දෙක ඉක්මෙව්වා. කාලය අවකාශයේ දෙක ඉක්මෙව්වා කියන්නේ මේකයි. මොකද්ද? අපි භවයේ ඉක්මෙව්වා. භව නිරෝධා ජාති නිරෝධෝ. භවයේ ඉක්මුවොත් ජාතිය නැවත ඉපදීම ඉක්මව වෙනවා. ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස නිරුද්ධಂತಿ. සියලුම ජරා මරණ ආදී ඉක්මව. වර්තමානයේ තුල උපරිම අපි සතිමත් වුණොත් අපේ සම්පූර්ණ ජීවිතය වර්තමානයේ වෙනවා. එදාට අපි අතීතයත් එක්ක සසඳන යන්නේ. අතීතයත් එක්ක සසඳනකොට තමයි තමන් වයසට ගිහිල්ලා කියලා තේරෙන්නේ තමන්ට. අනාගතයත් එක්ක සසඳනකොට තමයි තමන්ට මරණය සිහිපත් වෙන්නේ. එතකොට ජරා මරණ ඉක්මවන ක්‍රමය තමයි ධර්මයේ හැසිරීම. ධර්මයේ හැසිරීම කියන්නේ සතිපට්ඨානය. ඒ සතිපට්ඨානය පුහුණු කරන ප්‍රධානතම භාවනා කමඨහන වෙන්නට ඕන මෙන්න මේ ආනාපාන සති භාවනා පිළිබඳ. එනිසා දවසක් පුන් පොහොව දිනේ ඔබ බුද්ධානුස්සතියෙන් පටන් අරන් ධම්මානුස්සති සංඝානුස්සති වඩලා ඒකෙන් ටිකෙන් ටික සීලානුස්සති ඔස්සේ ඔබ මේ ආධ්‍යාත්මික ගමන මඟ දියුණු කරලා මේ ලෝකයේ තුල යම් කිසි සතුටක් ලබන්න කැමති නම් සම්මුති සත්‍ය තුල අන්නේක ඉහළම සතුට ලබන ක්‍රමය තමයි සමත භාවනාව කියලා කියන්නේ. නීවරණ දුරු කිරීමෙන් ලබන සුවය තමයි ඉහළම සුවය වෙන්නේ මෙන්න මේ ජීවිතය තුළ සංසාර චක්‍රය තුළ. සමත කමඨහනක අප ඉන්න අවස්ථාව අපි බාහිර භෞතික දෙයක් නෙවෙයි කුසලයේ දිනු වෙන සමත කමඨහනක් ඔස්සේ අපේ විතක්ක විචාරාදී මේ සමස්ත චිත්තසැසික ටික සම්පූර්ණ යොදවාගෙන රූපය ඉක්මවන වාසය කරන අවස්ථාව. ඒ රූපය ඉක්මවුවත් අපි රූපේ නිසා එන දුක් ටිකෙන් අපිට නිදහස් වෙන්න පුළුවන්. අද අපි ඉන්නේ සම්පූර්ණ රූපය මගේ කරගෙන, රූපය ආත්ම කරගෙන, රූපය නිත්‍ය කරගෙන, රූපය නිත්‍ය ආත්ම සැප කරගෙන ඉන්න ලෝකයේ තුල ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්න පිණතුනි. ජරා මරණත් එක්ක අත්කල බැඳගෙන ඉන්නේ. අනේ ජරා මරණ වලින් නිදහස් වෙන ක්‍රමයේ මූලික පියවර තමයි සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියපු විදිහට සීලයක පිහිටලා මෙන්න මේ සමත භාවනා කොස්සේ නිතර තමන්ගේ සිත හුරු කරගන්න පින්නතුනි. එදාට තමයි තමන්ට පිළිසරණ තමන්ගේ රෙෆියුජ් එක තමන්ම හදාගන්න ක්‍රමය. එහෙම නැති වුණොත් අපේ සතුට අනිත් කෙනෙකුගේ මත තියෙන. අපි නිතරම අනිත් අයගෙන් සතුට බලාපොරොත්තු වෙන්නේ. අනේ මාත් එක්ක කතා කරන්න, මාත් එක්ක hina වෙන්න, මට good morning කියන්න, උදේට message එකක් එවන්න, අනේ මන් දිහා බලන්න. ඇයි දැන් අපි අමතක වෙලාද? ඔය ඔක්කොම අපි කතා කරන්නේ ඇයි පින්නතනේ? මෙන්න මේ තමන්ගේ අභ්‍යන්තර සතුට තමන් නිර්මාණය කරගන්න ක්‍රමය දන්නේ නැති නිසා. මෙන්න මෙතෙන්ට තමන්ගේ මනස හුරු කරගත්තොත් ඒ සඳහා පුහුණු කරගත්තොත් ඒක හරියටම තමන්ගෙට ඇප්ලයි කරගත්තොත් එදාට තමන් කියනවා තමන්ට ගන්න ලොකුම සැලකිල්ල තමයි නොසැලකිල්ල කියලා. ඇයි අපිව නොසලකා හරින එක තමයි අපට ගන්න ලොකුම සැලකිල්ල. ඇයි එතකොට අපිට හොඳට භාවනා කරගන්න පුළුවන්. හොඳට සමතේ වඩන්න පුළුවන්. අපි ගණන් නොගෙන හිටියා. අපිට කඩදර නොකර ඉන්න. කයින් කියන්නේ වචනේ කියන්නේ තමන් හිතින් ඒ පැත්තට තමයි යන්නේ. එහෙම නොකරනකන් නොවනකන් අපට සැලකිල්ල අපි බාහිරින් බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ ආධ්‍යාත්මික පිළිසරණ තමාගේ ජීවිතය තුළින් තමන් සකසාගත් දවසට තමන්ට කරන ලොකුම සැලකිල්ල තමයි අනිත් අය තමන්ට කරන නොසැලකිල්ල තමන්ව නොසලකා හැරීම. ඒ කියන්නේ බඩු පාණ්ඩ ආහාර පාන නොදී ඉන්න එක නෙමෙයි මේ කියන්නේ. අපට බාහිරින් අමුතු වෙන දෙයක් පිනතුනි සතුට ලබන්න කියලා අවශ්‍ය නැහැ. ආහාර පාන ඇඳුම් ටික බෙහෙත් ටික බාහිරින් ලබා ගත්තට කමන්නේ. නමුත් සතුටක් නම් පිනතුනි බාහිරින් බලාපොරොත්තු වෙන ගියොතින් ඒ සතුට හැමදාම තමන්ට පවත්වා ගන්න බෑ. ඒ සතුට බොහෝ විට දුකකින් කෙලවර වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළේ සන්තුට්ඨිය පරමං ධනං කියලා. මෙන්න මේ යථාලාභ සන්තුෘතියෙන් පටන් ගන්න. තමා දැන් ලබාගෙන තියෙන දේවල් ටිකෙන් සතුටටපත් වෙලා, සීලෙන් සතුටටපත් වෙලා විතරක් නෙවෙයි සමාධියෙන් සතුටටපත් වෙලා, අන්නේ සමාධි කමඨහනක් ඔස්සේ තමන් දවසට වැඩිපුර කාලයක් භාවනාවක් එක්ක ඉන්න එක. ඒක මුලදී අපි වාඩි වෙලා පරයන්ක භාවනාවක් වශයෙන් පටන් අරගෙන කාලයක් යනකොට අපි හතර ඉරියව්වේදීම භාවනා කරන ඉරියව්වටපත් කරගන්නවා. ඇවිදිනකොට, හිටගෙන ඉන්නකොට, වාඩි වෙලා ඉන්නකොට, සැතපෙනකොට මේ හතර ඉරියව්වම අපේ භාවනා කමටහන කරගන්නවා. ගච්ඡන්තෝ ආගච්ඡාමිති පජානාති. ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. නිසින්නෝ වා නිසින්නෝ මිති පජානාති ආදී වශයෙන් ඒ කරන හැම දෙයක්ම ඒ අරමුණ තුල අපේ හිත තියාගෙන වර්තමානෙ තුල සතුට වෙන ස්වභාවය. තොට මෙන්න මේක තමයි පිනොත්නේ ලෞකික වශයෙන් අපට ලබන්න පුළුවන් ඉහළම සතුට බවට පත් වෙන්නේ. අන්න ඒ සතුට අපිට ගෙන් ටික දිනු කරගන්න ක්‍රමය තමයි බුදුහාමුදුර අපට මේ සමත භාවනා විදියට දේශනා කළේ. ඒ නිසා ඒ කරුණ අපි දින දිනු කරගන්න උත්සාහ ගනිමු. අපේ ජීවිතේට උපරිම වටිනාකමක් ලබා දෙන්න අප ක්‍රියා කරමු පිනොත්නි. ඉතින් අද මේ උදෑසන වරුවේ අප සඳහන් කළේ මේ ලෝකයක් ඇතැයි කියලා අරගෙන කම්මසකත සම්මාදිටිය මත පිහිටලා සසර සුගතියක් අපේක්ෂාවෙන් සහ මේ ජීවිතයේ සතුට බලාපොරොත්තුෙන් අපේ මනස අපේ හිත පවත්වා ගන්න ක්‍රමය තමයි බුදුහාඳුරෝ මේ අපට දේශනා කළේ. අන්‍ය ලෝකයේ තුල අපි මේ මොහොතේ ඉන්නවා. අප වටහා පිටාවේ ලෝකයක් තියෙනවා. අපි යමක් දකින්න කලින් දෙයක් තිබුණා. අපි දැක්න වෙලාවෙත් ඒක තියෙනවා. අපි දැක්කට පස්සෙත් ඒක ඉතුරු වෙනවා කියන මෙන්න මේ සම්මුති සත්‍ය තුලින්දගෙන තමයි මේ සතුට අපි භුක්ති විඳින්නේ. එහෙත් අප අවිද්‍යාවෙන් සම්පූර්ණ දුරු වුණා වෙන්නේ අවිද්‍යාව අනුසය වශයෙන් තියෙනවා. අනේ අවිද්‍යාවෙන් දුරු වෙන විදිහට අපි විශේෂයෙන්ම වඩාත්ම ගැඹුරින් ලෝකෙ දෙස බලනට ඕන. ඒ බලන ක්‍රමය තමයි විදර්ශනා භාවනා විදිහට දේශනා කරන්නේ. ඒක අපි දවල් දානෙන් පස්සේ සාකච්ඡාවේදී සාකච්ඡා කළ බහන වශයෙන් උත් වඩනවා. දැනට අප මේ කතා කළේ සම්බුද්ධ සත්‍ය තුළ ඉඳගෙන අපේ ජීවිතයේ සතුට ලබන මාවතයි මේ දේශනා කළේ. ඒ සඳහා අපි හැකියතාක් ඉක්මනින් අප දැනට ගන්න භාවනාව සඳහා කළ තියෙන කාලය ටිකින් ටික වැඩි කරගන්නට ඕන. දිනකට එක තත්පරේ හරි තමා සමත භාවනාව කරන කාලය වැඩි කරගන්න. ඒක ආනිසංසෙ විදියට පින්නතුනේ ඔබ මේ ජීවිතය කරන සියලුම කටයුතු සාර්ථක වෙනවා. ඔබ ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න එක සාර්ථක වෙනවා. රැකියාවක් කරනවා නම් රැකියාවත් සාර්ථක වෙලා දිනෙන් උසස් වෙනවා. හොඳ මිත්‍රයන් ලැබෙනවා. ඔබේ ගමන් බිමන් සාර්ථක වෙනවා. ලෙඩ දුක් අඩු වෙනවා විතරක් නෙවෙයි. ඔබට විතරක් නෙමෙයි ආනිසංස ලැබෙන්නේ. ඔබ ළඟින්ම ආශ්‍රය කරන අයටත් මේකේ ආනිසංස කිසියම් ප්‍රමාණයකට ලැබෙනවා. ඔබේ පින බලවත් වෙනකොට. ඇයි ඔබට කරදරයක් නොවන විදිහට මේ බාහිර වටා පිටාවත් කර්ම චක්‍රයේ විසින් ගානට ඒවා කලමනාකරණය කරගන්නවා. බැරිම වෙලාවකදී ලොකු හානියක් වෙන්න පුළුවන්. නමුත් බොහෝ විට මේ හැම දෙයක්ම ඔබට යහපත වෙන විදිහට පරිසරයම කර්මානුරූපව හේතුඵල ධර්මණු සකස් වෙනවා පිණිතුයි. ඉනිසා මේ මග ටිකෙන් ටික ගමන් කරන උත්සාහ කරන්න. මේ මග ගමන් කරන ගමන් අනුපාද නිරෝධයට හිත තියෙන විදිහට ලෝක නිරෝධයට අනිමිත්ත ශූන්‍යත අබ්බහිත විදිහට හිත තබන විදිහටත් අපේ මනස අපේ ප්‍රඥාව දිනු කරගන්නට ඕන. ඒ මාර්ගයත් අපි ඉදිරියේදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. එනිසා මෙතෙක් මේ සඳහන් කරපු කාරණා හොඳින් මතක තියාගෙන විශේෂයෙන් අද දවසේ හැකිතාක් දුරට බුද්ධ ඥානසුද්ධි භාවනා වඩන්න, ඒ වගේම මෛත්‍රී භාවනා වඩන්න, ඒ වගේම අද කරන හැම දෙයක්ම සිහියෙන් කරන්න, වර්තමානයේ තුල ඉඳගෙන කරන්න. කෑම කනකොට කෑම කන බව දැනගෙන කරන්න. ඇවිදිනකොට ඇවිදින එක ගැන සිහියෙන් ඇවිදින්න. කතා කරනකොට සිහියෙන් කතා කරන්න. ඉස්සරහා බලනකොට අභික්ඛන්තේ පටික්ඛන්තේ බලන පැත්ත ගැන හොඳට සිහියෙන් බලන්න. ආලෝකිතේ විලෝකිතේ බලනකොට ඇවිදිනකොට හැම දෙයක්ම අද සිහියෙන් කරන්න. හැකිතා කඩුවෙන් කතා කරන්න. හිත සමාධිමත් වෙන්න වෙන්න කතා කිරීම ඉවේම අඩු වෙනවා. කතාව අඩු වෙනකොට අනිත් පැත්තෙන් හිත සමාධිමත් වෙනවා. ඒ නිසා ආධ්‍යාත්ම දියුණුවේ ප්‍රධානතම ලක්ෂණයක් තමයි වෙනසක් තමයි තමන්ගේ වචනේ සිදුවන ප්‍රබල වෙනස පිනතුනි. Discipline in our speech. When we go in the spiritual path, we can see the discipline in our speech and behavior. That is very important. Pinatuni, මෙන්න මේ විශේෂයෙන් භාෂාවේ වෙනස අපේ වෙනවා. සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පේ අව්‍යාපාද සංකප්පයට එනකොටම ඊළඟ වෙනස තමයි සම්මා වාචා. වචනේ ප්‍රබල විදිහට වෙනස් වෙනවා පිනතුනි. තමන්ගේ භාෂාවේ වෙනස් වීම තමයි තමන්ටම තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ දිනුව බලන් තියෙන ලක්ෂණය. ප්‍රඥාව බලන ක්‍රමයක් මෙතනමයි. සාකච්ඡාය පඤ්ඤා වේදිතබ්බෝ කියනත් මේකයි පිනතුනි. හොඳයි, මේ ගමන යනට අපි අදිස්ථාන කරගනිමු. ඔබ හැම දිනකටමත් මේ උතුම් පිනාල සංසයෙන් නිතුක් නිරෝගී භාවයේ දිගාචර සම්පත්තල සේවා මේ උතුම් වෙසක් පුන් පොහෝ දින ඔබට වඩ වඩා මේ ආධ්‍යාත්ම ගමන් මඟ විසිතුරු කරගන්නට ඉදිරිට යනට මේ ධර්ම ශ්‍රවණ මේ පින්කමක් ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛාන් බයං පන්තාච නිබ්බයං සෝකම් පන්තාච නිසෝකාං හොන්තෝ සම්මේ පිපානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වාං බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වාං සොලින්තේ වෙන සත් සොම්නස් වෙත්වාං නිතින් මේ හැම සත් සුවපත් වෙත්වාං.